නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. එතකොට පින්වත්නි, සාදු සාදු සාදු, නමස්කාර වේවා බුදු රුවනට, සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම් රුවනට, සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට, සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට, සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පිවිතුරු නිවන් මඟ උතුම් දහම් වැඩසටහන තුළින් අපි ඔබට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන තමයි කියලා දෙන්නේ. ඉතින් අපි අද දවසෙත් එහෙනම් කතා කරමු. එතකොට නිවන් මාර්ගය බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධ ශාසනයේ තියෙන මාණික්ක 37ක් තමයි කියුවා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සතර සතිපට්ඨානය, සතර සම්‍යප්ප්‍රධාන වීරිය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච ඵල, සත්බොජ්ජංග, ආර්ය ශ්‍රාංගික මාර්ගය. එතන මේ තමයි කරුණු 37. එයින් සතර සතිපට්ඨානය කියන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. එයින් කායානුපස්සනාව කියන එක විස්තර කළා භාවනා 14ක් යටතේ සතර සතිපට්ඨාන පොත්වහන්සේගේ විස්තරින්. ඊළඟට වේදනානුපස්සනාව විස්තර කළා. චිත්තානුපස්සනාව විස්තර කළා. ඊළඟට ධම්මානුපස්සනාව තමයි අපි විස්තර කරමින් යන්නේ. ධම්මානුපස්සනා කියන්නේ ධර්මතා. යම් යම් ධර්මයන් පිළිබඳව සිහිය පිහිටවන ආකාරය ඒ නිවන් මාර්ගයේ බවට පත් වෙනවා. සිහිය පිහිටවන්න තමයි තියෙන්නේ. එතකොට එයින් බුදුරජාණන් වහන්සේ වදාලා භාග්‍යතුන් වහන්සේනේ සීමාව දන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාලා පංච නීවරණ පිළිබඳව සිහිය පිහිටවීම ධම්මානුපස්සනාවට අයිති. පංච උපාදානස්කන්ධය පිළිබඳව සිහිය පිහිටවීම ධම්මානුපස්සනාවට අයිති. ආයතන 6 පිළිබඳව සිහිය පිහිටවීම ධම්මානුපස්සනාවට අයිති. සත්බොජ්ජංග පිළිබඳව සිහිය පිහිටවීම ධම්මානුපස්සනාවට අයිති. චතුරාර්ය සත්‍ය පිළිබඳව සිහිය පිහිටවීම ධම්මානුපස්සනාවට අයිති. දැන් මේ මූලික කායානුපස්සනා භාවනාවලදී දැන් භාවනන් ගොඩාක් ඔබ ඉගෙන ගන්න. ඇත්තටම ගත්තොත් එහෙම මේ ධර්ම දේශනා හොඳට කන් යොමු කරගෙන කෙනෙක් අහනවා නම් එයාට ලැබෙන ධර්මඥානය සුළුපටු දෙයක් නෙවෙයි. ධර්මඥානය කියලා කියන එක පින්වත්නි තමාව සුගතියට ගෙනියන දෙයක්. ඒකනේ ශේක බලය. මේ බුද්ධ ශාසනයේ ආරක්ෂාව ලබන කෙනෙකුගේ තියෙන බලය, දෙව්ලොවට ඔහුව රැගෙන යන බලය. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා. සුතේ කියන එක මේ දහන් දැනුමම. ඊළඟට මේ නාථ කරන ධර්මයක්. බුද්ධ ශාසනය අනාථ වෙන්නේ නැති දෙයක්. පිරිසිදු පහන් සිතින් ශ්‍රද්ධාවන්තයෙකුට ලැබෙන දහන් දැනුම. දහන් දැනුම මුල් කරගෙන කවදාවත් දහන් දැනුම කියන එකෙන් නිරේ ගෙනියන්නේ නැහැ. දහන් දැනුම පාවිච්චි කරන විදිහ වැරදි වුණොත්, දහන් දැනුම පිළිබඳව යාගේ දෘෂ්ටිය වැරදි වුණොත් තමයි නිරේ උපදින්නේ. දහන් දැනුම කියන එක සාමාන්‍ය මහා මානික්‍ය. මේ කෙලෙස් සහිත මිනිස්සුන්ගේ හිතේ ඇති වෙන නිල මානික්‍යක් වගේ එකක්. ඒ නිසා මේ උතුම් ධර්මයේ හොඳට අහන්න, ශ්‍රවණය කරන්න. ඒක ඔබට මහත් වූ යහපතක්. ඉතින් මේ ධර්මයේ අහගෙන යනකොට ඔබට දැන් හිතෙන්නේ නැද්ද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ඊළඟට මෙත්තා, මෛත්‍රිය, මරණානුස්සති. ඒ වගේ භාවනා දැන් කියවුන්නේ නැහැ නේ මේ සතිපට්ඨානේ. එතකොට මේ භාවනා සතිපට්ඨානෙට අයිති නැද්ද කියලා. පින්වතුනි, ඒ භාවනා කරනකොට බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, චාගානුස්සතිය, ඊළඟට දේවතානුස්සතිය, ඒ භාවනා කරනකොට නීවරණ බැහැර කර කර කරන්න තියෙනවා. ඒ නීවරණ බැහැර කරනකොට ඒ භාවනාවලටත් බාධා වෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. අන්නේ නීවරණ බැහැර කර කර ඒ භාවනා වඩනකොට ඒක ධම්මානුපස්සනාවට අයිති වෙනවා. හේතුව ඒ භාවනාවේ යන් නීවරණ කෙලෙහි සීහ පිහිටවන නිසා. සීහ පිහිටවා පිහිටවන්නේ බැහැර කරන්නේ. ඒක ධම්මානුපස්සනාවට අයිති ඕනෑම භාවනාවක්. නීවරණ තේරුම් ගැනීම, ඊළඟට ඒ භාවනාවෙන් ඇති වෙන සමාධිය නැත්නම් ධ්‍යානයේ ගමු. ඒ ධ්‍යානයේ තුල පංච උපාදානස්කන්ධේ විදර්ශනා කරන්න පුළුවන්. ඒ ධ්‍යානයේ තුල පංච උපාදානස්කන්ධේ දැකීම ධම්මානුපස්සනාවට අයිති. ඒතකොට සාමාන්‍ය ධ්‍යානයක් තුල කොහොමද පංච උපාදානස්කන්ධේ දකින්නේ? සමාධියක් තුල කොහොමද පංච උපාදානස්කන්ධේ දකින්නේ කියලා අපි ටිකක් ඉගෙන ගන්න කලබල වෙන්න ඕනේ නැහැ. අපි ඉස්සෙල්ලා ඉගෙන ගමු දැන් කොහොමද අද ධම්මානුපස්සනාව ඉගෙන ගන්න භාවනාව. අපි මීට කලින් ඉගෙන ගත්ත පංච නීවරණ පිළිබඳව මම කිව්වා ඔබට ප්‍රවේශයක් දෙන්නේ ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ කියන සතිපට්ඨාන පොත, සිතට සුව දෙන භාවනා කියන පොත් වහන්සේ සහිතේ දේශනා කියවන්න, ඊළඟට ධර්ම දේශනා නිතර අහන්න. එතකොට ඔබගේ ධර්මඥානෙ ගොඩාක් ඔප වෙවි බැබලි සමාව සූපත් කරන තැනට ගේනවා. ඔබ යම් වෙලාවක ධර්මයේ ඇහුවොත්, යම් වෙලාවක ධර්මයේ සීකලොත්, ඒ වෙලාවේ ඔබ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිහි කරන ප්‍රතිපදාවේ. ඒක ආමිස පූජාවන් නෙවෙයි, ඒක ප්‍රතිපත්ති පූජාව. ධර්මයේ ශ්‍රවණය කරනවා කියන එක ආමිසෙ නෙවෙයි, ධර්මයේ ශ්‍රවණය කරනවා කියන එක ප්‍රතිපත්තිය. ධර්ම දේශනාව ආමිසෙ නෙවෙයි, ඒක ප්‍රතිපත්තිය. ඉතින් බුදුරජාණන් වහන්සේ ධම්මානුපස්සනාවේ දෙවෙනි භාවනා විදිහට වදාලා, මේක ගොඩාක් අය ආස කරන භාවනාවක්. ඉතින් ගොඩාක් අය මේ සීමාව ඉක්මවා ගිහිලා විස්තර කරන්න යන එකක් මේක. මේ තමයි පංච උපාදානස්කන්ධය ගැන. ගොඩාක් ගැඹුරින් කියලා කියන්න ගිහිල්ලා තමන්ගේ ඥානෙ පෙන්වන්න ගිහිල්ලා අවසානයේදී ශ්‍රද්ධාවත් නැති කරගන්නවා සමහරු. හේතුව ගැඹුරෙන් කියන්න ගිහිල්ලා පංච උපාදානස්කන්ධයේ නැමැති සියුම් උදාහං ධර්මය එක සමාධියකින් අවබෝධ කරන ධර්මය, ඊළඟට බුද්ධ වචනේ මනසිකාර කරන්න තියෙන සිහි කරන්න තියෙන ධර්මය වරද්දාගත්තොත් වෙනදී ඔබට එසේ වෙන්නේ නැහැ. ඔබ ක්‍රමානුකූලව ධර්ම ඉගෙනගෙන යන කෙනෙක්. මේ සාද ඔබට කියලා දෙනවා පංච උපාදානස්කන්ධ භාවනාව කොහොමද කරන්න කියලා. මේ භාවනාව ධම්මානුපස්සනාවට අයිති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුනච්ච පරම් භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුපාදානස්කන්ධේසු. පින්වත් මහණෙනි ධම්මානුපස්සනාවේ තව භාවනාවක් කියලා දෙන්නම්. ඇයි කලින් කියලා දුන්නේ පංච නීවරණ ගැන භාවනාවනේ? අද තව භාවනාවක් කියලා දෙන්නම්. පංච සූපාදානස්කන්ධේසු පංච උපාදානස්කන්ධයේ කෙරෙහි කොහොමද ධම්මානුපස්සනාව භාවනාව කරන්නේ? පින්වතින් දැන් පංච උපාදානස්කන්ධය කියලා කියනකොට ඔබට අමුතුයි වගේ හිතුණාට මේක මේ බුද්ධ කාලයේ තිබ්බ එකක්, අද කාලේ නැති දෙයක් එහෙම නෙවෙයි. අනුන් තුල තියෙන දෙයක් එහෙම නෙවෙයි. පංච උපාදානස්කන්ධය කියන්නේ අපි කා තුලක් තියෙන එකක්. ඇයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කිතින් ගත්තොත් පංච උපාදානස්කන්ධේමයි දුක කියලා වදාලා. ඒත් අපි දුකෙන් නිදහස් වෙන්නේ නැහැ කියලා කියන්නේ. එහෙනම් අපි කා තුලක් තියෙන්නේ කොහොමද? පංච උපාදානස්කන්ධය. එහෙනම් අපි දුකෙන් නිදහස් නොවුණා කියන්නේ අපි නිදහස් නොවුනේ කොමකින්ද? පංච උපාදානස්කන්ධයෙන්. අපි දුකට වැටෙනවා කියලා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයට වැටෙනවා. මොකද්ද මේ පංච උපාදානස්කන්ධය? බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද මේ පංච උපාදානස්කන්ධ භාවනාව කරන්නේ? ඉද භික්ඛවේ භික්ඛු මෙහිලා භික්ෂුව ඉති රූපං, මේ තමයි රූපය. දැන් පංච උපාදානස්කන්ධ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඉති රූපං, මේ තමයි රූපය. ඉති රූපස්ස සමුදයෝ, මේ තමයි රූපේ හට ගැනීම. ඉති රූපස්ස අත්ථංගමෝ, මේ තමයි රූපේ නැතිවීම, අස්තංගමය කියලා හොඳට සිහියෙන් දකිනවා. හොඳට සිහිය පිහිටවනවා. මේන් රූපය, මේන් රූපේ හට ගන්න හැටි, මෙන්න රූපේ නැති විය යන හැටි. නැත්නම් අස්තංගමය. විස්තර කරලා දෙන්නම්. ඉති වේදනා, මේන් වේදනාව, මේන් වේදනාව හට ගන්න හැටි, මෙන්න වේදනාව නැති වෙන හැටි. මෙන් සංඥාව, මෙන්න සංඥාව හට ගන්න හැටි, මෙන්න සංඥාව නැති වෙන හැටි. නැති වෙනවා කියන වචනේ අස්තංගමයි කියන වචනේ තමයි හරිම වචනේ. ඊළඟට මේ තමයි සංඛාර, මේ තමයි සංඛාර හට ගන්න හැටි, මෙන්න සංඛාර නැති වෙන හැටි. මෙන්න විඥානේ, මෙන්න විඥානේ හට ගන්න හැටි, මෙන්න විඥානේ නැති වෙන හැටි. ඉතින් මේ විදිහට ඔන්න මේ විදිහට දකිනවා. දැන් මතක තියාගන්න මේ භාවනාව දැන් ගොඩාක් දුර ඇවිල්ලායි මේ විස්තර කරන්නේ. ආරම්භයේ විස්තර කිසි සමාන රෝලාරික තියෙන මේ ඇඟේ හුස්ම රැල්ල ගැන. ඊළඟට ඇවිදින මේ ඉරියව් ගැන. ඊළඟට ඇඟේ තියෙන අසුබ කොටස් 32. ඊළඟට ඊටත් එහාගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. ඊට පස්සේ මේක මැරුණාට පස්සේ මේ මිනිහක් වෙන්න හැදී. ඊට පස්සේ මේ ශරීරයේ මුල් කරගෙන විඳින වේදනා. ඊටත් ඇතුලෙන් ගිහිලා සිත. දැන් ධර්මතා. එතනෙ මුත්‍යා. අවසානයේ බලන් ඉතුරු වෙන්නේ පංච උපාදානස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ. බුදුරජාණන් වහන්සේ අහන ස්වාමීනි රූපේ කියන්නේ මොකද්ද? රූපපතිති කෝ භික්ඛවේ රූපන්ති උච්චති. සිඳි බිඳි වෙනසී යනවා. කැඩිලා යනවා. සීතලෙන් විනාශ වෙනවා. සීතලෙන්, උණුසුමෙන්, මැසි මඳුරුවන්ගෙන්, අවැසි සුලං වලින් සිඳිලා බිඳිලා කැඩිලා යනවා. ඒ නිසා තමයි රූපය කියන්නේ. මොනවාද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුත්, සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවලුත්. සතර මහා ධාතුත්, සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල් වල ස්වභාවය තමයි කැඩිලා බිඳිලා සුණු විසුණු වෙලා යනවා. දැන් අපිට වේදනාව කියන එක තලන්න බෑනේ. සංඥාව කියන එක තලන්න බෑනේ, කුඩු කරන්න බෑනේ. චේතනාව කියන එක තලන්න බෑනේ, කුඩු කරන්න බෑනේ. විඥානය කියන එක කුඩු කරන්න බෑනේ. ඒත් මේ පඨවි ධාතු නැගත තලන්න පුළුවන්, කුඩු කරන්න පුළුවන්. පඨවි ආපෝ තේජෝ ආයෝ වලින් හැදිච්ච මේ රූපය කලන්ට පොඩි කරන්ට සිඳින්න පුළුවන් මේසි මදුරුවන්ගේ මේකේ පැවැත්ම නැති කරලා ගන්න පුළුවන්. ඩෙන්ගු මදුරුවෙක් කයවත් පොවෙච්චර ඕනේ පුංචි වෛරසයක් ආවොත් ඉවරයි. මේ ඔක්කොම සුණු විසම වෙලා යනවා. ඉතින් ඒ නිසා රූපය කියන්නේ. පඨවි කිව්වේ පොළොවට පස් වෙලා යන දේවල්. ආපෝ කිව්වේ වැగిරෙන දේවල්, ජලයේ ජලයේ දිය වෙන. තේජෝ කිව්වේ උණුහුමට අයිති දේවල්. වායෝ කිව්වේ හුළඟට අයිති දේවල්. මේ ශරීරයේ තියෙන ඔච්චරයි. පඨවි ආපෝ තේජෝ ආයි. ඊළඟට අපි ඇස්වලෙන් දකින රූප තියෙනවා. ඒවත් සතර මහා ධාතුන්ගෙන් හටගෙන. කනට ඇහෙන හඬක් එනවා. ඒවත් සතර මහා ධාතුන්ගෙන් හටගෙන එන්නේ. ඒක සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල් වලටත් කියනවා රූපය කියලා. මොන රූප? ඒතර වේදනාව කියන්නේ වේදනාව කියලා කියන්නේ දැන් රූපය හටගන්නේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල් වලින්. වේදනාව කියන්නේ විඳිනවා කියන එකට. කොමක්ද විඳින්නේ? සැපත් විඳිනවා, දුකත් විඳිනවා, සැප දුක් රහිත බවත් විඳිනවා. ඒ වේදනාව හටගන්නේ ස්පර්ශ නිසා. ඒක දැන් වැඩිපුර විස්තර කරන්න ඕනේ නැහැ. වේදනානුපස්සනාව කලින් විස්තර කරලා තියෙන නිසා. දෙවියෙක් තම වේදනාව කියන්නේ. දැන් බලන්න හොඳෙන් හොඳට බලන්න. කායानुපස්සනාව හොඳට වඩපු කෙනාට රූපය කියලා කියනකොට ආයෙ එහාට ලොකු විස්තර ඕනේ නැහැ දැන්. රූප වේදනා. වේදනා කියනකොට වේදනානුපස්සනාව වල්ලා තියෙන කෙනාට ලොකු විස්තර ඕනේ නැහැ දැන්. චිත්තානුපස්සනාව වඩපු කෙනාට සංඥා, චේතනා, විඥාන කියන කාරණා ගැන වැටහිමෙනවා. දැක්කද ධම්මානුපස්සනාව අවසානයේ තෙන්ද හේතුව? මේ හතර සතිපට්ඨානේ වරද්දා ගත්තොත් නිවන් මාර්ගයෙන් වරද්දා ගන්නත් වෙනවා. එතකොට දැන් තේරෙනවා නේද මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්ට අතිශයින්ම පහසු මඟ සතර සතිපට්ඨානේ බව. එතකොට සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම. එතකොට දැන් වේදනා කියන එක තේරෙනවනේ. ඒ වේදනාව ඇහි ස්පර්ශයෙන් හට ගන්නවා, කනේ ස්පර්ශයෙන් හට ගන්නවා, නාසි ස්පර්ශයෙන් හට ගන්නවා, දිව ස්පර්ශයෙන් හට ගන්නවා, කය ස්පර්ශයෙන් හට ගන්නවා. සංඥා කියන්නේ හඳුනා ගන්නවා. හඳුනා ගන්නවා කියලා කියන එක විස්තර කරනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඒ හඳුනා නිල් පාටත් හඳුනා ගන්නවා, කොළ පාටත් හඳුනා ගන්නවා. ඊට පස්සේ එක එක පාට හඳුනා ගන්නවා. පාටවල අපි වෙන වෙනම හඳුනා ගන්න. එහි වගේ. එතකොට ඒ හඳුනා ගැනීම අපි ගත්තොත් මේ අම්මා, මේ තාත්තා, මේ ස්ත්‍රියක්, මේ පුරුෂයෙක්, මේ ගහක්, මේ ගස්, මේ වැලක්, මේ ගඟක් කියලා අපි හඳුනා ගන්නේ. ඒ හඳුනා ගැනීම කියන එක තමයි සංඥාව කියලා කියන්නේ. ඒක ඔච්චර ලොකු විස්තර නැතුන් ආකාර 6කින් විස්තර කරනවා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, ඊළඟට රස සංඥා, පොට්ටබ්බ සංඥා. ඇහැට එන රූපේ හඳුනා ගන්න රූප සංඥා. ඒ විදිහට තේරුම් ගන්න ඕන හඳුනා ගැනීම. එතකොට මේ හඳුනා ගැනීම ඇයි වෙන වෙනම තියෙන්නේ? දැන් අපිට රූපයක් කනගාවට ගෙනිච්චට කණෙන් හඳුනා ගන්නෑ රූපේ. ඒ රූපේ ඇහැ ඉස්සරහට ගේන්න ඕනේ. ඒක තමයි ඇහින් හඳුනා ගන්නෙ. අන්න රූප සංඥා. ඊට පස්සේ දැන් අපි කියමු ඉයර්ෆෝන් එකකින් හරි ෆෝන් එකකට මොකද හරි ගහලා ඉයර්ෆෝන් එකකින් සවුන්ඩ් එකක් එනවා, හඬක් එනවා. ඒ හඬ ඇහැ ළඟට තිබ්බා කියලා හඬ එන්නේ නැහැ. ඒකට ඇහෙන් හඬ හඳුනාගන්නේ. ඒක කනට ගහන්න ඕන. ඒකට කනෙන් තමයි ශබ්දේ හඳුනාගන්නේ. ගඳ සුවඳක් කනගාව තිබ්බා කියලා හඳුනාගන්නේ. ඒක නාසයෙන් තමයි හඳුනාගන්නේ. අතට හොද්ද ගත්තා කියලා රස දැනෙන්නේ නැහැ. කයට ඒක දැනෙන්නේ නැහැ. ඒක දිවේම ගන්න ඕන. ඒක දිවට තමයි රසය දැනෙන්නේ. හඳුනා ගන්න ඒක උට තමයි දැන් ලුණු ඇති, තුණු වැඩි හඳුනා ගන්න රස සංඥාව. ඒ ලුණු ඇති වැඩි කියනටත් වැඩි අපි ඒක හඳුනා ගන්න අපි ගමු මේ මේ වෙන්දනේ මෙහෙම එකක්. කිරටු එකක්, මිරිසටු එකක්. හඳුනා ගන්න. යන කයට දැනෙන පහස මේක සීතල කුණසුමක් හඳුනා ගන්න. එතකොට හඳුනා ගැනීම සංඥාව. සංඛාර කියන්නේ චේතනාව. දැන් ස්පර්ශය නිසාමයි හඳුනා ගැනීම එන්නේ. ඇසයි රූපයයි විඥානය එකතු වෙන තැන තමයි රූපය හඳුනා ගන්න. කනයි ශබ්දයයි විඥානය එකතු වෙන තැන තමයි ශබ්දය හඳුනා ගන්න. ඒක ස්පර්ශය නිසා හඳුනා ගැනීම තියෙන්නේ. පස්සපච්චය සංඥා. ස්පර්ශය නිසා. නාසයේ ගඳ සුවඳයි විඥානය එකතු වෙන්නේ නැත්නම් කොහොමද හඳුනාගන්නේ ගන්න එක? දිවයි රසයයි විඥානය එකතු වෙන්නේ නැත්නම් කොහොමද හඳුනාගන්නේ? කයයි පහසයි විඥානය එකතු වෙන. දැන් ඇඟ තිබ්බා කියලා දැන් මෙයා නිදාගෙන ඉන්නවා. එතකොට එයාගේ ඇඟ මෙහෙම කවුරු හරි අත ගැවුවොත් එයාට දැනෙන්නේ නැහැ. ඒතෝ කයක් තියෙනවා පහසක් තියෙනවා. අයිට අදාළ විඥානය ඇති වුන්නේ නැහැ. මේකයි දැනුන්නේ නැත්තේ. ඒ තුනම එකතිච්ච තැන දැනෙනවා. එතකොට හඳුනා ගන්න කවුරු හරි ඔන්න මගේ ඇඟට අත තියබ්බා. කවුරු හරි මට කතා කරලා දැන් නිදාගෙන ඉන්නවා කනක් තියෙනවා කවුරු හරි කියලා කතා කරනවා ඇහෙන්නේ නැහැ යාට. දැන් නිදි. හේතුව කනක් තියෙනවා ශබ්දයක් තියෙනවා ඇයි යාට ඇහුන්නේ නැත්තේ විඥානය එතන හටගත්තේ නැහැ. ඔන්න විඥානය හටගත්ත ගමන් තමයි දඩස්පිලා නැගිටින්නේ. ඒ විදිහට තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ තුනම එකතු වෙන්න ඕන හඳුනා ගැනීම පිණිස. ඊළඟට රූප වේදනා සංඥා සංඛාර සංඛාර කියලා කියන්නේ සංඛාර කියලා කියන්නේ චේතනාවට ඇහි රූපයේ විඥානය එකතු වුණාට පස්සේ එතන චේතනාවක් ඇති වෙනවා දැන් බලන්න රූප ගැන අපිට චේතනාවක් ඇති වෙනවා ඒක කියන්නේ රූප සංචේතන ශබ්ද ගැන චේතනාවක් ඇති වෙනවා ශබ්ද සංචේතන ගන්ධ සුවඳ ගැන චේතනාවක් ඇති වෙනවා ගන්ධ සංචේතන රසය ගැන චේතනාවක් ඇති වෙනවා රස සංචේතන පහස ගැන චේතනාවක් ඇති වෙනවා පොට්ටබ්බ සංචේතන සිතිවිලි ගැන චේතනාවක් ඇති වෙනවා ඒකට කියනවා ධම්ම සංචේතන දැන් අපිට අපි කියමුකෝ නිවනක් කියන එකක් අපි ඇහෙන් දැකපු එකක්වත් එහෙම කතාවන්නේ නිවන කියන එක අපි කනින් අහපු යම් ධර්මයක් සිතිවිල්ලක් ඔස්සේ අපි හිතනවා භවනා අරමුණක් වුණත් ඒවා ධම්ම සංචේතන ධම්ම සංචේතන. එතකොට මේ චේතනාව ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ඇහි රූපේ විඥානය එකතු වුණොත් තමයි ඒ රූපය ගැන චේතනාවල් වෙන්නේ. කනයි ශබ්දයේ විඥානය එකතු වුණොත් තමයි චේතනාවල් ඇති වෙන්නේ. නාසය ගඳ සඳ විඥානය එකතු වුණොත් තමයි චේතනාවල් ඇති වෙන්නේ. ස්පර්ශය නිසා චේතනාව සංඛාර. චෛමී භික්ඛවේ සංඛාර චේතනා කාය කියලා තමයි සංඛාර කියන වචනේ විස්තර කරන්නේ. පින්වත් මහණෙනි චේතනාවල් හයක් තියෙනවා ඒක තමයි මේ සංස්කාර කියන්නේ රූප සංචේතන ශබ්ද සංචේතන ආදී වශයෙන් විඥානය කියලා කියන්නේ විඥානය කියලා කියන්නේ විජානාති තිකෝ භික්ඛවි විඥානන්ති උච්චති විශේෂයෙන් දැනගන්නවා කියන අදහසෙන් තමයි විඥානය කියලා කියන්නේ කො මොකද්ද විශේෂයෙන් දැනගන්නේ තිත්තක් දැනගන්නවා ඇඹුලුත් දැනගන්නවා විශේෂයෙන් දැනගන්නවා දැන් මෙහෙමයි දිවේ කෘත්‍ය තමයි රස දැනගන්න එක ඒක තමයි රස සංඥා විඥානය කියන්නේ ඒ දැනගන්න රසයම මේක තිත්තයි මේක ඇඹුල් මේක ලුණු කියලා වෙන්වෙන් කරගන්නවා විශේෂයෙන් දැනගන්න පැහැදිලිද? ඒ විඥානෙත් හය ආකාරයකට විස්තර කරන්න පුළුවන්. ඇහෙන් දැනගන්නේ රූප විතරයි, ශබ්ද නෙවෙයි. එතකොට සියල්ල අතරින් රූප වෙන් කළා, රූපම දැහෙන් දැනගන්න නිසා ඇහැට කියනවා, ඇහි ඇති ඒ ඇහෙන් රූප දැනගන්නා ස්වභාවයද කියනවා විඥානය. ඇහත් තියෙන රූපයක් තියෙන. එතකොට ඇහෙන් රූපේ දැනගන්න ස්වභාවයට කියනවා ඇසේ විඥාණය. එතකොට ඒ පරිසරයෙන් වෙනම හඬ දැනගන්නවා. ඒක ඇහෙන් වෙයි කරන්නේ. ඒ හඬ විශේෂයෙන් දැනගන්නේ කනෙන්. අනේ වෙනම අර රූප වලින් හඬ වෙනම ගන්න එකට කියනවා, වෙනම දැනගන්න එකට කියනවා කනේ විඥාණය. හට ගන්න තැන අනුව තමයි නම වෙනස් වෙන්නේ. නමුත් මේ විඥානේ කෘත්‍යය තමයි දැනගන්න එක. එතකොට මේ පරිසරයෙන් හඳ රූප වෙන් නැතුව ගඳ සුවඳ මොකද්ද කියලා නහයෙන් දැනගන්නවා. ඒක නාසය විඥානේ. එතකොට රසය වෙනම දැනගන්නවා. ඒක දිවේ විඥානේ. ඒක ඇස්සේ කයට දැනෙන පහස, සීතල, උණුසුම ඒවා දැනෙනවා. ඒවා දැනගන්න එක කයේ විඥාණය. මනසින් ඒක ඇස්සේ මේවා මෙහෙම වෙන්න ඇති වෙන සිතිවිලි සමුදාය. සිතෙන් සිතිවිලි දැනගන්නවා මනෝ විඥාණය. විඥාණය කියන්නේ දැනගන්නවා විශේෂයෙන්. හැබැයි තැන අනුව නව වෙනස්. උදාහරණයක් ගත්තොත් ගින්දරක් ගන්නකෝ භාග්‍යතුන් වහන්සේ වදාලා ගින්දර ගොම දාලා පත්තු කරනකොට කියනවා ගොම ගින්දර. දර දාලා පත්තු කරනකොට කියනවා දර ගින්දර. පිදුරු දාලා පත්තු කරනකොට කියනවා පිදුරු ගින්දර. ඊට පස්සේ මේ විදිහට දර අර ගින්දර ඇවිලෙන මූලද්‍රව්‍ය අනුව නම වෙනස් වෙනවා. නමුත් තේජෝ දහතුව ගින්දර ගින්දරමයි. මේ වගේ තමයි විඥානයේ කෙනකේ ස්වභාවය තමයි විශේෂයෙන් දැනගන්න එක. නමුත් ඇහෙන් දැනගන්නකොට ඒකට කියනවා ඇහි විඥානය. කනේ විඥානේ, නාසයේ විඥානේ, දිවේ විඥානේ, කයේ විඥානේ, මනසේ විඥානේ. ඔන්න පංච උපාදාන ස්කන්ධ භාවනා කරන්න ඕන මූලික කාරණාව ඇහුවා පළවෙනි වචනේ ඉති රූපං කියන තැන. මේ තමයි පංච උපාදාන ස්කන්ධය. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඒතර මේකෙත් තියෙනවානේ පංච උපාදාන ස්කන්ධ කියලා වචනයක් තියෙනවා. පංච කියන්නේ පහ. ඒ තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. එතකොට උපාදාන කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියන පහට බැඳිලා ඉන්නවා. ඒ කෙරේ ආගාව තියෙනවා. උපාදානයේ තියෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියන පහට බැඳිච්ච නිසා උපාදාන කියලා කියනවා. එහිකේන්ට බැඳිලා නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන පහ විඥාන කියන පහට බැඳිලා නැත්නම් උපාදාන කියන වචනේ නැහැ. එහෙනම් පංචස්කන්ධ. එහෙනම් පංචස්කන්ධ කියන වචනේ භාවිත වෙන්නේ කාටද? රහතන් වහන්සේලාට. රහත් නොවන කෙනෙකුට පංචස්කන්ධය කියන වචනේ ධර්මානුකූලව පාවිච්චි කරන්න බෑ. නමුත් පැරණි මිනිස්සු ගොඩක් අය නවයිසක හාමුදුරුවරු පැරණි මිනිස්සු ඊළඟට ගොඩක් අය උගත්තු ගොඩක් කතා කරනකොට මේ පංචස්කන්ධය කියලා කතා කරනවා. ඒක සමාජ වහරක් වෙලා නමුත් අවබෝධයේ කරා ධර්මයේ විමසද්දී සාමාන්‍යයෙන් රහත් නොවන කෙනෙකුට පංචස්කන්ධය කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඇයි? ඔහුට උපාදාන තියෙනවා. රහත් නොවන කෙනාට. ඒ නිසා පංච උපාදානස්කන්ධ. ස්කන්ධ කියන වචනෙටත් අර්ථයක් තියෙනවා. දැන් ඔන පංච කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ඔන පහ තේරුවා. උපාදාන කියන්නේ බැඳිලා ගියා. තෘෂ්ණාවෙන් ඇලීමෙන් බැඳිලා ගියා. ඔන උපාදාන කියන වචනේ තේරුවා. ස්කන්ධ. ස්කන්ධ කියලා කියන්නේ කාලය හා අවකාශය අතර පැවැත්ම. එකන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකට අපි බැඳෙනවා ආකාර 11කින්. ඒක තමයි ආකාර 11කින් බැඳෙනවා කියන එක කිති කරපු වචනේ තමයි ස්කන්ධ. ඒ බැඳිලා යන අරමුණු නිමිති 11ක් ස්ථාන 11ක් ආකාර 11ක් තියෙනවා. ඒ මොකද්ද? අතීත, අනාගත, වර්තමාන, ඊළඟට ආධ්‍යාත්මික, බාහිර, ගොරෝසු, සියුම්, හීන, ප්‍රණීත, දුර, ළඟ 11යි. ඒක කොහොමද තේරුම් ගන්නේ? අතීත කියන්නේ අතීතං නිරුද්ධං විපරිණතං. අතීතෙදි ගිහිල්ලා නිරුද්ධ වෙලා වෙනස් වෙච්ච. අනාගතය කියන්නේ අජහතං අපහතු භූතං. හටගෙනත් නෑ පහළ වෙලත් නෑ. වර්තමාන කියන්නේ ජාතං පහතු භූතං. හටගෙන පහළ වෙලා තියෙන. එතකොට අතීත අනාගත වර්තමාන කියන තුන් කාලේ අමුතෙන් විස්තර කරන්න ඕනේ නෑනේ. ආධ්‍යාත්මික බාහිර. ඒ කියන්නේ තමා තුල පවතින ඊළඟට බාහිර. ගොරෝසු ස්වභාවයෙන් පවතින, සියුම් ස්වභාවයෙන් පවතින. හීන ස්වභාවයෙන් පවතින, ප්‍රණීත ස්වභාවයෙන් පවතින. දුර පවතින, ළඟ පවතින. ඔන්න 11. දැන් ආයෙත් විස්තර කරන්නම්. ඒ තමයි යම් රූපයක් තියෙනවා. අපි පුංචි කාලේ රූපයක් සීකරනවා. එතකොට ඒ රූපේ අතීතේ කන්නේ. ඔන්න අතීතේ එක. අපි අනාගතේ මෙහෙමයි කියලා සීකරනවා. එතකොට ඒ රූපේ අනාගතේ එක. දැන් පවතින රූප ගැන අපි හිත වෙද කරනවා. මේක වර්තමාන රූප. ඔන්න කාල තුන. තමාගේයි ශලකන දෙයක් ගැන හිතනවා. එතකොට තමාගේ රූප. අනුන්ගේ දේවල් ගැන හිතනවා. අනුන් බාහිර රූප. ඊළඟට ගුරුසු දේවල් හිතනවා. මේ අපිට පේන දැනෙන අල්ලන්න පුළුවන් ගුරුසු රූප. සියුන් දේවල් ගැන හිතනවා. අපි කියමු දිව්‍ය රූප. ඒ වගේ දේවල්. ඊට පස්සේ සියුන් ලෝකවල ස්වභාවය. සියුන් ධර්මතා. තවත් විස්තර කරන්නම්. ඊට පස්සේ ගොරෝසු සියුම් හීන. හීන කියන්නේ පහත් වූ දේවල්. ප්‍රණීත කියන්නේ ප්‍රණීත උතුම් දේවල්. දැන් අපි රූප අතර වුණත් බුදුරජාණන් වහන්සේ, සෑය බෝධිය විහෙර උතුම් සත්පුරුෂයෝ, ඒ අපිට රූප අතර උතුම් ශ්‍රේෂ්ඨ ප්‍රණීතයි. ඒක අපි කාමක දේවල් බලනවා. ඒක රූප අතර හීනයි. දෙවියන්ගේ රූපේ ප්‍රණීතයි. මිනිසුන්ගේ රූපේ හීනයි. භාවනාතර කාම අරමුණු සිටීම හීනයි. මෛත්‍රී භාවනා වගේ සිටිවිලි සිටීම ප්‍රණීතයි. හීන ප්‍රණීත. දුර ළඟ දුර දේවල් ගැන හිතනවා. ළඟ දේවල් ගැන හිතනවා. ළඟ දුර තියෙන රූප, ළඟ තියෙන රූප. ඒකට අපිට රූප උපාදාන ස්කන්ධේ හටගන්න මුල් වෙනවා. අතීතයේ දෙයක්, අනාගතයේ දෙයක්, වර්තමානයේ දෙයක්. එක තමාගේ දෙයක්, බාහිර දෙයක්, ගුරුසු දෙයක්, සිවුන් දෙයක්, හීන දෙයක්, ප්‍රණීත දෙයක්, දුර දෙයක්, ළඟ දෙයක්. ඔය 11න් එකක තමයි අනිවාර්යෙන් අපේ හිත පිහිටන්නේ. දැන් අපි ওই විදිහට රූප වේදනා. වේදනාවත් ඒ වගේ. අතීතයේ වේදනා, අනාගතයේ වේදනා, වර්තමානයේ වේදනා, දුර වේදනා, ළඟ වේදනා. රූපය කියන එක තේරුම් ගත්තට පස්සේ තේරුම් ගන්න පුළුවන් මේක. එතකොට අපි දැන් හිතේ නේතන වේදනා සංඥා හඳුනා ගැනීමත් ඒ වගේ. සංකාරත් ඒ වගේ විඤ්ඤා. අපි දැන් වෙන රටක දේවල් හිත හිතා ඉන්නවා. අපි කියමු ඇමරිකාවේ විස්තර ටිකක් අපි මේ. එතකොට දුර තියෙන සංස්කාර. බාහිර සංස්කාර. ඕලාරික සංස්කාර. ගුරුසු සංස්කාර. ඊළඟට අතීතයේ දෙයක් වෙන්න පුළුවන්, වර්තමාන දෙයක් වෙන්න පුළුවන්, අනාගතයේ දෙයක් වෙන්න පුළුවන්. තුත අතීත අනාගත වර්තමාන කියන කාලයත් ආධ්‍යාත්මික බාහිර ගුරුසු සියුම් හීන ප්‍රණීත දුර ළඟ කියන අවකාශය. අතර තියෙන පැවැත්මක් තියෙනවා රූපේ. මේ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධේ අනිවාර්යෙන්ම හටගන්නේ කෝ අතීතයේ අරමුණක් අරඹයා. එක්කෝ වර්තමාන දෙයක්, එක්කෝ අනාගත දෙයක්. එක්කෝ තමාගේ ඇයි සලකන කරුණක් මුල් කරගෙන, එහෙම නැත්නම් බාහිර දෙයක් මුල් කරගෙන, එක්කෝ ගොරෝසු දෙයක් මුල් කරගෙන, එක්කෝ සියුම් දෙයක් මුල්. තමන් ඉන්න ස්වභාවෙත් එක තමයි තේරෙන්නේ. දැන් නිරිසතාට ඒ නිරිසතාගේ කය නීචයි, හීනයි, මනසකය ප්‍රණීතයි. අපි මිනිසුන්ට මනසකය හීනයි, දිව්‍යකය ප්‍රණීතයි. අරමුණු හිතිල්ලත් ඒ වගේ. කාම අරමුණු හීනයි, භවනා අරමුණු ප්‍රණීතයි. ඒ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධයේ ආකාර 11ක පවතිනවා. ආන එකට තමයි ස්කන්ධ ඒ ආකාර 11කින් මේ පංච පංස්කන්ධය හට ගන්නවා. ඒකට කියන ස්කන්ධ. පංච උපාදාන ස්කන්ධ. ඒකට තමයි මේ මේවා තේරුම් ගන්න භාවනාවට හුරු කරන්න හිත ඒ තුල සමාධිමත් වෙන්න තමයි ලොකු ස්වාමීන් වහන්සේ හරියට භාවනාව පුරුදු කළා. අතීතේ නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇද්ද? ඒ සියලු රූප හේතු නිසා හටගත්තේ. හේතු නැති වෙමින් නැති යන්නේ. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ කිසිවක් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. අනාගතයේ හට නොගත්තා වූ සියලු රූප හේතු නිසා හට ගන්නා හේ හේතු නැති වෙමින් නැති යන්නේ. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කිසිවක් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. වර්තමානයේ හටගෙන තිබෙන සියලු රූප හේතුන් නිසා හටගත්තේ හේතු නැති වෙමින් නැති යන්නේ. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. තමාගේයි ශලකන සියලු රූප හේතු නිසා හට ගන්නා හේ හේතු නැති වෙමින් නැති යන්නේ. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. අනුංගේයි ශලකන යම් රූපයක් ඇද්ද? ඒ සියලු රූප හේතු නිසා හට ගන්නා හේ හේතු නැති වෙමින් නැති යන්නේ. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. ගොරෝසු ස්වභාවයෙන් පවතින සියලු රූප හේතුන් නිසා හටගෙන හේතු නැති වෙමින් නැති යන්නේ. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ කිසිවක් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. සිවන් ස්වභාවයෙන් පවතින සියලු රූප හේතු නිසා හටගත්තේ හේතු නැති වෙමින් නැති යන්නේ. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. හීන ස්වභාවයෙන් පවතින යම් රූපයක් වේද? ඒ සියලු රූප හේතු නිසා හටගත්තේ හේතු නැති වෙමින් නැති යන්නේ. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. ප්‍රණීතයයි ශලකන යන් රූපයක් වේද? ඒ සියලු රූප හේතු නිසා හටගත්තේ හේතු නැති වෙමින් නැති යන්නේ. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. ප්‍රණීත ස්වභාවයෙන් පවතින යන් රූපයක් වේද? ඒ සියලු රූප හේතු නිසා හටගත්තේ හේතු නැති වෙමින් නැති යන්නේ. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. දුර පවතින යන් රූපයක් ඇද්ද? ඒ සියලු රූප හේතු නිසා හටගත්තේ හේතු නැති වෙමින් නැති යන්නේ. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ දුර පවතින සියලු රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. ළඟ පවතින යන් රූපයක් ඇද්ද? ඒ සියලු රූප හේතු නිසා හටගෙන හේතු නැති වෙමින් නැති යන්නේ. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ළඟ පවතින සියලු රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. මේ විදිහට ලොකු ස්වාමීන් වහන්සේ මේ භාවනාව පුරුදු කෙරෙව්වා. ඒ පුරුදු කරන්න හේතුව ඒ වචන තුල හිත එකඟ වෙනවා. මේ පංච උපාදාන ස්කන්ධයේ ආකාර 11කට විදර්ශනා කරන්න හිත හුරු වෙනවා. එතකොට මේ භාවනාවෙන් අපි ගොඩාක් ප්‍රයෝජන ගන්න හිත එකඟ වුණ තැන. දර මුලින්ම මෙයාට මේ රූපේ මොකද්ද, වේදනා මොකද්ද, සංඥා මොකද්ද, සංකාර මොකද්ද, විඥානෙ මොකද්ද කියලා එකපාරම රූප කිව්ව ගමන් තේරෙන්නේ නැහැ මේක. විඥානෙ කිව්ව ගමන් තේරෙන්නේ නැහැ. නමුත් මේක කරන්න එපෑ අපි. රූපය කියන්නේ මේකයි කියලා තේරුම් ගන්න සතිපට්ඨානෙ වඩන්න එපෑ. දැන් මේ සතිපට්ඨානේ ධම්මානුපස්සනාවෙන්නේ පංච පාස්කන්ධ භාවනාව තියෙන්නේ. ඒ කියන්නේ හිත වැඩිලානේ. බුදුරජාණන් වහන්සේ වදාළ සමාධින් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානාති. සමාධිය වඩන්න සමාධිමත් හිතට ඇත්ත වෙනවා කියන්නේ. ඒ මොකද්ද ඒ සමාධිමත් හිතට පේන ඇත්ත? මේ පංච උපාදානස්කන්ධේ හටගන්නේ ඇතිත් නැති වෙන හැටි. එහෙනම් මේවා අපිට තේරෙන්නේ නැහැ කියලා අත්හරින්න එපා. අනේ ජීවිතේට කොහොම හරි මේ භාවනාව කරගන්න. මේ 11 ආකාරයකට පංච ප්‍රාණස්කන්ධය සීකරණ එක විදර්ශනා කරන එක භාවනා විදියට මූලික විදියට සමථ විදියට වැඩි. නමුත් හිත එකඟ වෙනකොට මේක යථාර්ථයේ තේරෙන්න ගන්නවා. හිතට හුරු කරගන්න මේක. නොහුරු දේවල්. ඉතින් නොහුරු දේවල් අනේ මේවා තේරෙන්නේ නැහැ කියලා අතෑරියෝ කවදාවත් තේරෙන්නේ නැහැ නේ. තේරෙන්නේ නැහැ කියලා අතෑරියොත් එහෙම කවදාවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් කොල්ලයක් කරන් මේවා ලියාගෙන පොත් බලලා අමාරුවෙන් අමාරුවෙන් මහන්සි වෙන්න මේක මේ දුකෙන් නිදහස් වෙන්නනේ මේවා කරන්නේ. සංසාරයෙන් නිදහස් වෙන්නේ රස්සාවක් ගන්නද, පඩියක් ගන්නද, ටෙන්ෂන් එක ගන්නද, ලෝකෙට පේන්නද? මේ හැම දෙයක්ම කරන්න ඕනේ තමාගේ සසර ගමන දෙලවර කර ගැනීම පිණිස. ඒ පිණිස ඔබ ගන්නවද මහන්සියක් කියලා බලන්න. ඔය ඇතින් අත්වලින් කොච්චර කටුසටහන් දාලා ඇතිද, නෝට් ගහලා ඇතිද, කොච්චර ලියලා ඇතිද, සසර දුකෙන් නිදහස් වෙන්න ලියපු අකුරු ගීයක් තියෙනවද ඔබ බලන්න. ඔබට නිවනක් ඕනේ නැද්ද? අමාරුයි කියලා තරින්න එපා. මේක වයස තරහ తిරමන් නැ පුංචි අයන්දත් තේරෙනවා, වැඩිහිටිය අයන්දත් තේරෙනවා, වයසකටත් තේරෙනවා මේක. තේරුම් ගන්න. අමාරුයි කියලා තරින්න එපා. රූපේ කියන එකත් කියලා දුන්නා. ඒතර පංච උපාදාන ස්කන්ධයක් කියලා දුන්නා, උපාදාන කියන එකක් කියලා දුන්නා, ස්කන්ධ කියන එකක් කියලා දුන්නා. දැන් මේකේ තියෙනවානේ ඉති රූපං අනුරූපී කියන එක ගැන කියලා දුන්නා. ඉති රූපස්ස සමුදය, ඉති රූපස්ස අස්තංගම. රූපේ සමුදය. රූපේ අස්තංගම කියන්නේ මොකන්ද? පින්වතුනි, භාග්‍යතුන් වහන්සේ වදාලා ද භික්ඛවේ භික්ඛු රූපං අභිනන්දති. මේ රූපය සතුටෙන් පිළිගන්නවා. අභිවදති සන්තෝෂයෙන් කතා කරනවා. අජ්ජෝසාය තිත්තති රූපේ බැස ගන්න ඇතුළෙම. තංච රූපං අභි නන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිත්තතෝ. මේ විදිහට රූපේ සතුටෙන් පිළිගන්නකොට, සතුටෙන් කතා කරනකොට, ඒ තුල බැස ගන්නකොට උපජ්ජති නන්දි. ඒ ගැන කැමැත්ත ඇති වෙනවා. තදුපාදානං කැමැත්තක් ඇති වුණොත් එහෙම ඒකම තමයි උපාදානය වෙන්නේ. උපාදාන පත්‍ය භව බැඳුනොත් කර්ම සකස් වෙනවා. භව පත්‍ය ජාති. ඒ කර්ම සකස් වුණොත් ඉපදෙනවා. ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ අයං රූපස්ස සමුදය. ඉපදුන කෙනාට ජරා මරණ ශෝක උරුම වෙනවා. මෙන්න රූපයේ හට ගැනීම. එන රූපයේ හට ගැනීම කියන්නේ සංසාරයේ හට ගැනීම. දුකේ හට ගැනීම. පටන් ගන්නත් කොතනින්ද? මේ රූපය සතුටෙන් පිළිගත්තා. පින්වතුනි, දැන් රාගයේ වැඩි කෙනෙක්, කාමාරමුණු වැඩි කෙනෙක්, එයා කාම අරමුණුම නිතර නිතර බලද්දි, අහද්දි, කාම දේවල්ම කතා කරද්දි එයා දෙකින් ගැලවෙන්න නම් වෙන්නේ නැහැ. එයාට සසරම හැදෙනවා කාමිතනෝ. ඇයි ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ සතුටෙන් පිළිගෙන කතා කර කර ඒ තුල බැසගෙන ඒකට මැරෙනවා. ඒකම උපාදානේ. ඒකටම සසර හැදෙනවා. හැබැයි ඒ එකේ අසුභය දැක්කොත්, අසුභ කතාව දැක්කොත්, එයාගේ කතාවට අසුභ කතාව එකතු කළොත්, අසුභ කතාව ඇහුවොත්, ඒ කියන්නේ රූපේ යථාර්ථය ගැන ඇහුවොත්, ඒ ගැන මේවා, ඒ රූපය ගැන අසුභය, ඒකේ අනිත්‍ය, ඒකේ විපරිණාමය, ඒකේ ආදීනව නිතර නිතර අහනකොට ඒ තුල හිත බැස ගන්නෑ. කැමැත්ත තියෙන එක අඩු වෙනවා. එතකොට ග්‍රහණය වෙන්නේ නෑ. එතකොට දැන් මේ කියපු හෝදුවාවේ තමන්ගේ කෙලෙස අඩු කරගන්න දුරු කරගන්න යම් හෝදුවාවක් ඔබට එනවා. ඒ කියන්නේ තමන්ගේ අහන දෙයට, තමන් කියන දෙයට, තමන් හිතන දෙයට එකතු කරගත යුතු දේවල් මොනවද කියලා බලන්න. මේ ඕලාරික කෙලස් ප්‍රහාණය. සමාධිය හොඳට වඩපු කෙනාට සමාධිය තුළ මේ රූපේ පිළිගන්න හැටි, රූපේ කෙරෙහි සතුටෙන් කතා කරන හැටි, රූපය තුල දැස ගන්න හැටි දත ප්‍රකට වෙනවා. ඒ කෙරෙහි ඇලෙන හැටි, ඒ ඇලීම උපාදාන වෙන හැටි, මෙන්න සසර හැදෙන හැටි. මේක තමයි රූපේ සමුදය, වේදනාවේ සමුදය, සංඥාවේ සමුදය, සංස්කාරයේ සමුදය, විඥානයේ සමුදය. ඒ තමයි සතුටින් පංච උපාදානස්කන්ධය ගැන කතා කර පිළිගන්නවා, කතා කරනවා, ඒ තුල බැස ගන්නවා. පංච උපාදානස්කන්ධ කියන්නේ කොහොමද? ඕලාරික වශයෙන් ගත්තොත් ඔබ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහසවල් ගැන මේ කතා කරන්නේ. මේවා සතුටින් කතා කරනවා. කෑමක් ගැන කොච්චර සතුටින් කතා කරනවා? ගමනක් බිමනක් ගිය කොච්චර සතුටින් කතා කරනවද? තමන්ගේ ගෙදර ගැන, තමන්ගේ වාහනේ ගැන කොච්චර සතුටින් කතා කරනවද? පංච පාස්කන්දේනි මේ සතුටින් පිළිගත්තේ, සතුටින් කතා කළේ, ඒ තුල බැසගත්තේ, එතනමනේ කැමැත්ත හටගත්තේ. තදුපාදාන, ඒකම උපාදානය වෙනවා. උපාදාන පත්‍ය ගැළවිලා තියනවද කියලා බලන්නකො. මේ සතර සතිපට්ඨානේ වඩලා නුවණින් දැකලා ප්‍රඥාවෙන් දැකලා කෙලෙස් ඉන්නේ නැත්තම් ගැළවිල්ලක් නැත. කිසි කෙනෙකුට ගැළවිල්ලක් නැත. ඇයි? හැම වෙලාවෙම තියෙන්නේ පංච උපාස්කන්ධේ සතුටින් පිළිගන්න එක, ඒ ගැන සතුටින් කතා කරන එක, ඒ තුල දැස ගන්න එක. එච්චරයි අපි කරන්නේ. ඊට පස්සේ ආන් ඇතුලින් සකස් වෙනවා ඒකටම ඇලීම, ඒකම උපාදානය. උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. දුකම හටගන්නවා, සසරම හටගන්නවා. දෙක ධම්මානුපස්සනාවෙන් පෙනෙන දකින දේවල්, සීහ පිහිටවන දේවල්. මොකද මේ පංච උපාස්කන්ධය අෂ්ටාංගමය. අත්සංගමේ තමයි ඉද බික්ඛවේ බික්ඛු රූපං අඩං අනබිනන්තති. ඒක පී සතුටින් පිළිගන්නේ නැහැ. අනබිවදති, සතුටින් කතා කරන්නේ නැහැ. අනජ්ජව සායතිත්‍තති, සතුටින් ඒ තුල බැසගන්නේත් නැහැ. තස්ස ඔහු ඒ විදිහට සතුටින් පිළිගන්නේ නැතකොට, සතුටින් කතා කරන්නේ නැතකොට, සතුටින් එහි බැසගන්නේ නැතකොට මේ තණ්හාව නැත්නම් නන්දිය ප්‍රහාණය වෙනවා. නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදානෙ නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භවේ නිරුද්ධ වෙනවා. භව නිරෝධා ජාති නිරෝධෝ. භවේ නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව සස්සරම නැති වෙනවා. නිරුද්ධ වෙනවා. නන් දුකේ නිරුද්ධ වීම තමයි පංච උපාදාන ස්කන්ධය අස්තංගමේ කියන්නේ. මේක දකිනවා ධම්මානුපස්සනා. සසර හටගන්න හැටි, සසර නැති වෙන හැටි කොහොමද දකින්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදාන ස්කන්ධය මුල් කරගෙන. මෙන්න මේක තමයි කිව්ව ධම්මානුපස්සනාව. පංච උපාදාන ස්කන්ධයන් කෙරෙහි ඔහුට තේරෙනවා අනුන් තුලත් මේක තමයි. බයිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී වේරති. තමා තුලත් බාහිරත් මේ ක්‍රියාවලියමයි සිද්ධ වෙන්නේ. අජ්ජත් බයිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී වේරති. ඊළඟට මේ පංච උපාදාන ස්කන්ධයේ හත ගැනීම, වෙනසීම මේ තුල මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වීමේ සමුදේවයක් දකින්න. ඒ තුල සමුදේවය දකින්න කොහොම දෙයක්ද කියලා බලන්න මේ ධම්මානුපස්සනාව කියන්නේ. එතකොට ඒ සමුදේවය දැකලා ඉතින් එයාට දැන් මේවා ඉතින් අම්ම ඉක්මනට විස්තර කරගෙන යන්නේ. අනේ මුලින් මේ පංචපාද සංදේය කියන එකවත් තේරුම් ගත්තොත් හොඳටම ඇති. සමුදේවයි හිමීට හිමීට අපි දහම් දැනුම දිනු කරගෙන අපි මේක තේරුම් ගමු. අත්ති ධම්මාතිවා 50 සතිපත්තුපත්ිතා වෘති. මේද නිවැරදි වූ ධර්මතාවයක් තියෙනවා නේද මේ පංචපාදස්කන්ධයේ හට ගැනීම වෙනසීම සම්බන්ධේ මේ වූ ධර්මතාවයක් තියෙනවා නේද කියලා හේතුඵල ධාමයෙන් හටගත් අනිත්‍ය වූ සංකත වූ ඥානය සිහිය බලවත්ව පිහිටනවා. අනිශ්චිතෝච විහෙරිතයන් ග්‍රහණය වෙන්නේ පංචපාදස්කන්ධේ. නැචකින්ච ලෝකේ උපාදීති පංචපාදස්කන්ධකින් ලෝකෙ කිසිම දෙයක් අල්ලන්නේ නැහැ. මේ විදිහටත් භික්ෂුව ධම්මානුපස්සනාව වඩනවා කියලා. මේ බහන්න සසර දුකෙන් නිදහස් වීමට භාග්‍යවතුන් වහන්සේ වදාළා. සියලු රහතන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ ගමන් කළා. මේ ගමනේ කෙළවරටම දැක්කා. ඉතින් වේලාව හැටියට විස්තර කරන්නට පුළුවන් විදිහට තමයි විස්තර කරේ. දැන් සමාධිය තුලත් මම කියන්නේ බුද්ධානුස්සතිය හෝ මේ කායානුපස්සන ඕනම සමාධිය තුළ ඒ ධ්‍යාන සමාධිය හිත එකඟ වූ ඒ හිතෙන් ඒ සමාධියේ නැත්නම් ධ්‍යානයේ රූප වේදනා සංඥා සංඛාර බලන්න පුළුවන්. දැන් අපි රූප වේදනා සංඥා සංඛාර කියන එක ওই විදිහට විස්තර කරන තවත් විස්තර ගත්තොත් එහෙම තව තව ගත්තොත් එහෙම ඇහැයි රූපයයි විඥානය එකතු වුණාට පස්සේ එතන යම් රූපයක් තියෙනවාද ඒක තමයි රූප උපාදාන ස්කන්ධය. එතන යම් වේදනාවක් තියෙනවාද ඒක තමයි වේදනා උපාදාන ස්කන්ධය. එතන යම් සංඥාවක් තියෙනවාද ඒක තමයි සංඥා උපාදාන ස්කන්ධය. එතන යම් සංකාරයක් තියෙනවාද ඒක තමයි සංකාර උපාදාන ස්කන්ධය. එතන යම් විඥානයක් තියෙනවාද ඒක තමයි විඥාන උපාදාන ස්කන්ධය. කනයි ශබ්දයයි විඥානය එකතු වෙච්ච තැන යම් රූපයක් තියෙනවාද ඒක රූප උපාදාන ස්කන්ධය. එතන යම් වේදනාවක් වෙනවාද ඒක වේදනාව උපාදාන ස්කන්ධය. ඒ මොහොතේ ආයතන හය තුලින් පංච උපාදාන ස්කන්ධය දකින්ද ශ්‍රාවකයා හිත ගොඩා දියුණු වෙලා යනවා. භික්ෂුව මෙපමණකිනුත් බොහෝ දේ කළා වෙනවා. මාහත්ති පදෝපම සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර සාරිපුත්ත මහරහතන් වහන්සේ ආයතන හය තුල පංච උපාදාන ස්කන්ධය දකින්න හිත විස්තර කරනවා. මාහත්ති පදෝපම සූත්‍රයේ සමාධිය තුල පංචස්කන්ධය දකින්න හැටි ආනන්ද මහරහතන් වහන්සේ විස්තර කරනවා අට්ඨක නාගර සූත්‍රයේ. අට්ඨක නාගරේ දසම ගෘහපතියාට අට්ඨක නාගර සූත්‍රයේ සමාධිය තුල පංචස්කන්ධය දකින්න හැටි විස්තර කරනවා. ඉතින් කරුණු ගොඩාක් හොයන අයට මම මේ කරුණු සිහිපත් කළේ ඔන්න අදන් මෙහි පින්වතුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙවැනි වූ නිවන් මඟක් වදාළ බව ඒ දහම් දෙරේ මේ වැයුවා ඔබ ශ්‍රවණය කළා හිත පහදව ගන්න. තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වූ නිවන් මඟක් වදාලා අපේ ජීවිතේ මෙසේ බෙද බෙදා වදාලා කියලා සන්තෝෂයටපත් වෙන. එවැනි වූ ධර්මයක් අපේ සවන්පත් වලින් අපි ඇහුවා කියලා හිත පහදව ගන්න. මෙවැනි ධර්ම නිතර අහන්න ඕන කියලා හිත පහදා ගන්න. ඉතින් ඒක ඔබට බොහෝ කාලයක් හිතසුව වෙනස පවතී. මේ නිසා ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ කියන පොත් වහන්සේ ඊළඟට සිතට සුව දෙන භාවනා පොත් වහන්සේ ඊළඟට පංච පංස්කන්ධය පිළිබඳව ලොකු ස්වාමීන් වහන්සේ කරපු දහම් දේශනා ඒව නිතර ශ්‍රවණය කරලා ඔබගේ ඒ ධර්මඥානෙ වැඩි කරගන්න ඔබ මේ දහම පිළිබඳව ඉතාමත් පහන්සිතක් තියෙන ශ්‍රාවකෙක් බවට පත් වෙන්න පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න ඔබ අපි කාටත් වාසනාව ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා.